Pia Suba Suba Nava Vasarak Dedas Pahalo. Happy New Year 2015. Hallelujah. Please be seated. Hallelujah. You are blessed. Obashirwadalat Senegak. Amen. Amen. Hallelujah. Hallelujah. Are you having a good time? Amen. Okay, please be seated and let's settle down. Here tonight, you know, the word that God is bringing you today, now, is going to lift you into a higher realm. දෙවියන් වහන්සේ දැන් ඔබට කියනන වචන ඔබව ඉහළ ස්ථානයකට ඔසවනවා. Amen. You know, 2015 වර්ෂය is going to be outstanding year. ඉතා අනර්ග අවුරුද්දක් වෙන්න යනවා. You know, the new year 2015 belongs to us. 2015 මේ නව වසර අපටයි අයිති. Did you hear that? The new year belongs to us. අලුත් අවුරුද්ද අයිති අපටයි. Hallelujah. Hallelujah. Say the new year belongs to me. කියන්න අලුත් අවුරුද්ද අයිති මටයි කියලා. Because the future is mine. Hallelujah. අනාගතය මගේ නිසා. Because the future is mine. අනාගතය මගේ නිසා. You know, God has given us the future. දෙවියන් වහන්සේ අපට අනාගතය දීලා ඉවරයි. He has given us 2015. 2015 වසර අපට දෙවියන් වහන්සේ දීලා ඉවරයි. To be absolute victorious people. අපි අතිශයින්ම ජයලත් සෙනඟක්. Hallelujah. Hallelujah. Amen. Amen. You know, the future is for those who are well prepared for it. අනාගතය අයිති වෙන්නේ ඒකට සූදානම් වන සෙනඟට. Success and progress සාර්ථකත්වය සහ ඉදිරියට යෑම is not by chance, it's not luck. අහම්බෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. I've been teaching right through the year 2014 that success and progress is for those who apply the principles, the revealed truths in the word of God. 2014 වර්ෂයේ දිගින් දිගටම මම ඔබලට ඉගැන්නුවා සාර්ථකත්වයේ නැත්නම් ඉදිරියට යෑම තීරණය වන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ඇති එළිදරව් මතයි. So if you give value to the word of God in your life, වටිනාකමක් දුන්නොත් ඔබගේ ජීවිතේ, you will see that your life will be added in value. ඔබගේ ජීවිතේ වටිනාකමට එකතු වෙනවා. Did you hear that? ඔබට ඒ දේ ඇහුණාද? The amount of value you give to the word of God, ඔබ කොපමණ වටිනාකමක් දෙනවද දේව වචනයට? Is the value that you'll have in your life. ඔබගේ ජීවිතයේ තිබෙන වටිනාකම ඒ තරම්. So every time you value the word of God, the value of your life will go higher. ඔබ වචනය වටිනාකමකට සලකන හැම අවස්ථාවකදීම ඔබගේ ජීවිතය ඉහළට යනවා. We are value-added people of God. අපි වටිනාකම එකතු කරන සෙනඟක් දෙවියන් වහන්සේ තුල. There was a level of value in 2014. 2014 එක්තරා මට්ටමක් තිබුණා වටිනාකම් තුල. But 2015 we are entering into a new value. Hallelujah. 2015 වසරේ අපි අලුත් වටිනාකම් මට්ටමකට ඇතුල් වෙනවා. But we must be prepared for it. අපි සූදානම් වෙන්න අවශ්‍යයි. See, we cannot start the new year with the old ways and the old habits. ඒ පරණ පුරුදු සමග පරණ ආකාරයට අපිට නව වසරක් ආරම්භ කරන්න බෑ. You know, how many of you know we have come to a brand new year? කවුරු කීදෙනෙක් දන්නවද අපි අලුත්ම අලුත් අවුරුද්දකට පැමිණලා තියෙන බව? In the first minutes of this new year. ප්‍රථම විනාඩි කිහිපය තුල තමයි ඉන්නේ අපි මේ අලුත් වසරේ. Now how is this year going to be successful? කොහොමද අපි මේ අවුරුද්දේ සාර්ථකත්වය දකින්නේ? It depends on the choices that you and I make this year. අපි මමත් ඔබත් ගන්න තීරණේ අනුවයි. It's important that we leave aside the old habits. අපේ පරණ පුරුදු අත්හැරීම ඉතා වැදගත්. The habits that did not make us successful last year. අපි සාර්ථකත්වයට ගෙන ආපු නැති පුරුදු 2014. And we need to step into a new year with new habits. අපි අලුත් පුරුදු සමග අලුත් වසරකට ඇතුල් වෙන්න අවශ්‍යයි. New choices. අලුත් තීරණ ගැනීම, තෝරා ගැනීම. Because we are looking out for new results. Hallelujah. අපි අලුත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නිසා. See, it's not enough just to make new year resolutions. අපි අලුත් අවුරුද්දේ ඉලක්ක තබා ගැනීම පමණක් මදි. You know, many people make new year resolutions. ගොඩක් අය අලුත් අවුරුද්දට විවිධ අදිෂ්ඨාන හදාගන්නවා. And mostly those resolutions are only for a week or two. ඒ අදිෂ්ඨාන තියාගන්නවා සතියකට දෙකකට පමණ. But the Lord wants us to make choices, decisions, to make up our mind that we are going to be a success this year. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි තෝරා ගැනීම කළ අපේ මනස සකස් කර ගැනීම අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද සාර්ථකත්වය ලැබෙන පිණිස. I'm giving you a word from Isaiah chapter 1 verse 19. යෙසායා පොතේ 1 පළවෙනි පරිච්ඡේදයේ 19 වන පදේ. I believe this is the word from the Lord for us. මම විශ්වාස කරනවා මේ දෙවියන් වහන්සේගේ වචනයයි අපට. It says if you are willing and obedient. නුඹලා කැමැතිව කීකරු වන්න වුණා. If you are willing and obedient. නුඹලා කැමැතිව කීකරු වන්න වුණා. You will eat the fat of this land. දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහුය. You know it's speaking about the prosperity, the plenty, the richness that God wants to give his people. දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේ දෙන්න බලාපොරොත්තු තිබෙන මේ සාර්ථකත්වය සපලත්වය ධනය ගැන තමයි මෙතන කතා කරන්නේ. Another version, the Living Bible version, the same verse. වෙන පරිවර්තනයක සඳහන් වෙනවා. It says, "Let me help you." මම ඔබට උදව් කරන්නම්. මට උදව් කරන්න ඉඩ දෙන්න. Let me help